2013 වසරේ 6 මාසේ පළවෙනිදා භාවනා වැඩසටහන. අද අප සාකච්ඡා කරමු ගිහි ගෙදර ඉඳලා ධර්ම අවබෝධයේ පිණිස කොහොමද ගමන් කරන්නේ, කොහොමද ගිහි ගෙදර ඉඳගෙන මේ ධර්ම අවබෝධය ලබන්නේ කියලා. ධන සම්පත් ඕන කරන්නේත් නැහැ, කරකන මාල ඕන කරන්නේත් නැහැ, කොඩිවැල් පෙරහැරවල් හේවිසිනහද මූතුමනා කරන්නේත් නැහැ නිවන් දකින්න. ඒ ඔක්කොම භෞතික දේවල්. නිවන් දැකලා ඒ ඔක්කොම දේවල් කරනවා නම් මා සතුටුයි. කනගාටුව ඒ කිසිවක් නොදක ඒ දේවල් කරන එක ගැන. කොහොමද ගිහි ජීවිතයේ ඉඳගෙන නිවන් දකින්නේ? ගිහි ජීවිතය කියලා කියන්නේ ගැටලු ගොඩකට, ප්‍රශ්නාර්ථ ගොඩකට දවස පුරාම විසඳුම් හොයන, උත්තර ලියන, ප්‍රශ්න පත්‍රයක් පුරවන ජීවිතයක්. උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ ප්‍රශ්න පත්‍රය තමයි පුරවන්නේ අපි. ඒවයි සමහර උත්තර වැරදි වෙනවා, සමහර උත්තර හරි. ගිහි ජීවිතයේ හිටියත් පැවිදි ජීවිතයේ හිටියත් මනස ලොකු වෙනසකට භාජනය වෙන්නේ නැහැ. ශරීරයෙන් විතරයි වෙනස් වෙන්නේ. ඔබ ගිහිල්ලා බලන්න කැලේකට. කැලේකට ගියයි කියලා ඔබේ මනස ওই විදිහම තමයි. ඔය මතකයන් ටික, ඔය ආශාවන් ටික, ඔය බලාපොරොත්තු ටික මේ විදියට මර්ගන යනවා. අර ඉන්ද්‍රියන්ට පමණ පොඩි විවේකයක් ඉතින් වටපිටාව ගහකොළ පෙනීම නිසා ඇති වෙනවා. නමුත් අධ්‍යාත්මයේ එසේමයි. අධ්‍යාත්මික මනසයි ආරාන්නේ ගත කර ගත යුත්තේ ගතනන් නොවේ. ගතනන් නොවේ. බොහෝ අයට මතු පිටින් සිතුවිල්ලෙන් බොහෝ දේවල් ඉවත් කරගත්තත් ඒ ගැඹුරුම මනසින් අධ්‍යාත්මයෙන්ම බොහෝ දෑ උදුරා දමන්නට ප්‍රඥාව නැහැ, ශක්තිය නැහැ. ඒකයි මෙතන තියෙන ගැටලුව. ඇත්තෙම ඔබ වෙන කිසි දෙයක් නෙමෙයි අතහරින්න ඕන. ඔබ අතහරින්න ඕන කුමක්ද? ඔබ අතහරින්න ඕන මම තමන්ගේ ළඟ තියෙන මමංකාරයයි ඔබ අතහරින්න ඕන. නෝනා මහත්තයා, දරුවෝ, ඥාති, ධන සම්පත්, මිල මුදල් ඉඩකඩන් නොවේ. ඔබ අතහරින්න ඕන මම. මම යනු තමාගේ මමංකාරය. දැන් මෙතෙක් කාලයක් ඔබ ඇලුනේත්, ගැටුනේත්, ප්‍රශ්න හදාගත්තේ මම මුල් කරගෙන වෙන අය සමග. දැන් අපි මේ ආරම්භ කරන ගමනේදී වෙන අන් අය නැත. මා සමග යුද වදින්නේ සිටින්නේ මා පමණයි. එතකොට වෙනස් මාර්ගයක් නෙමේක. ලෝකෙ හැමෝම මා විසින්, මම විසින් අන් අය සමග ප්‍රශ්න ඇති කරගන්න එකේ මෙතන ප්‍රශ්නාර්ථයක් බවට පත් කරගන්නේ තමාව තමන්ව. තමා වැරද්ද හොයන්න එපා. තමාගේ වැරද්ද හොයන්න. තමාන් දෙයක, අන් කාරණයක වැරද්දක් හොයන්න එපා. ඒ වැරද්ද සෙවීමේ තුල තියෙනම වැරද්ද මොකද්ද කියලා හොයන්න. හැම මොහොතකම ක්‍රියාත්මක මනස අල්ලගන්න. හැම මොහොතේම, මොහොතම කියන්නේ මේ දැන් මේ ෂණය. මම මේ ෂණය කියනකොට මේ තප්පරේ කියනකොට තප්පරේ ගිහිල්ලා ඉවරයි. ඊළඟට අලුත් තප්පරයක් උදා වෙලා. අන්නේ මට කියන්නත් බැරි වේගයෙන් ඉස්සරහට ආපු තප්පරේ හොයා ගන්නවා. දැන් මම මේ තප්පරේ කියලා ඉවරනකොට තප්පර දෙකක් ගිහිල්ලා ඉවරයි. අත්ත වශයෙන්ම මම මේ තප්පරේ කියලා අදහස් කරන්නේ ඒ තප්පර දෙකටත් ඉස්සරහින් තියෙන ඒ කුඩා ෂණය වේලාව තමයි මේ තප්පරේ. අන්නේ නිසා මේ මොහොතේ අන්නේ තප්පරයේ තුල ක්‍රියාත්මක වන ක්‍රියාත්මක මනස සාරය. අන්නේ ක්‍රියාත්මක මනස තුල තමයි මමංකාරය සැඟවේ තිබෙන්නේ. අපි නිතරම අතීත සම්බන්ධතාවයකින් අනාගත සම්බන්ධතාවයකින් වර්තමානයේ ක්‍රියාත්මක වෙනවා. අතුරු යන මිනිස්සෙක් වගේ ගහකින් ගහකට අතුරු යන්නේ ලනු දෙකක් බැඳම. ඒ වගේ පාලමක යන මිනිස්සෙක් වගේ හැමතිස්සෙම අතීතේ අනාගතේ අල්ලල ගැට ගහලා තමයි යන්න වෙන්නේ. පාලම යනවා නම් ඒත් එහෙමයි, ගොඩයි මේ ගොඩයි ගැට ගහලා තමයි යන්න වෙන්නේ. ඇදු යන්න බෑ. ඒ වගේ අතීතය අතහරිනවත් සමගම අනාගතේ නැති වෙනවා. කාට හරි කියන්න පුළුවන්ද මං අතීතේ අතහැරලා තියෙන්නේ මට අනාගතේ විතරයි තියෙන්නේ කියලා? කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. මට අතීතේ නැහැ, අනාගතේ විතරයි තියෙන්නේ කියලා. මට අනාගතය නැහැ, මට අතීතය විතරයි තියෙන්නේ කියලා. එහෙමත් නැත්නම් මට අතීතයක් නැහැ, අනාගතයක් නැහැ, වර්තමානෙ විතරයි මට තියෙන්නේ කියලා කියන්නද? අපි හැම දෙයක්ම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා කිව්වත් ඇත්ත වශයෙන් අපි අල්ලගන්නවා නම් අල්ලගන්න ඕන නিত্য වූ මංගල වූ සදාකාලික වූ ආත්ම වූ යම් දෙයක් ඇද්ද අන්නේ දේ ග්‍රහණය කරන්න. මා ඔබට කියන්නම්, නিত্য වූ මංගල වූ සදාකාලික වූ ආත්ම වූ දෙයක් ඇද්ද අන්නේ දේ ග්‍රහණය කරන්න. ඔබට මේ දුකට හේතුව ඒ ග්‍රහණය කරගන්නට නොහැකි වීම. දැන් ඔබ නුවණින් සොයා යන්න නিত্য වූ හැමදාම තියෙන මංගල වූ ආත්ම වූ සුව වූ සැප වූ අමරණීය වූ අජර වූ ජරාවට පත් වෙන්නේ නැති වූ නොවනසන වූ දෙයක් ඇත්නම් ඒ දේ ග්‍රහණය කරන්න. නමුත් දැන් ඔබ ග්‍රහණය කරලා තියෙන්නේ අර කියන ලද කරුණු වලට ප්‍රතිවිරුද්ධ කරුණු. ජරාවට පත් වෙන, විනාශයට පත් වෙන, අනිත්‍යතාවයට, දුකට, අනාත්ම ස්වභාවයට පත් වෙන දේවල් වලට. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම සහ නিত্য සුඛ ආත්ම අපේ අය නිත්‍ය සුඛ ආත්ම වශයෙන් ග්‍රහණය කරලා තියෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම වැරදිලා කියවෙච්ච එකක් නෙමෙයි ඒක, හරියට කියෙව්වා. නිත්‍ය සුඛ ආත්ම, අනිත්‍ය දුක්ඛ අනාත්ම, නිත්‍ය සුඛ ආත්ම වශයෙන් බෞද්ධය අරගෙන තියෙනවා. ඕවල තරගෙන තියෙනවා. ඒ නිසා තමයි ඔබට සැබවින්ම අර නිත්‍ය මංගල පරම සුන්දර තත්ත්වයට එන්න හැකියාව තියෙන්නේ. උභවන්තේ නිදහස් වෙන්නට බුදුහාමුදුරුවෝ ධම්මචක්කපවත්තන සූත්‍රයේදී අනත්ත ලක්ෂණ සූත්‍රවල දේශනා කළා. උභවන්තයන් කියලා කියන්නේ ඉතින් මේ ලෝකේ අන්ත දෙකක් තියෙන ප්‍රධාන වශයෙන්. ඒ අන්ත දෙක අතහැරියොත් එහෙම වර්තමානයක් නැහැ. නවකට කියලා ඇති වර්තමානයක් හැදෙන්නේ, මැදක් හැදෙන්නේ දෙපැත්තක් තියෙනවා නම් විතරයි. දෙපැත්තක් නැති තැන කොහෙද මැදක්? ඈ ලෝකේ මේ සාපේක්ෂිත වාදේ කියන්නේ ඕකයි. සමාන යේ ධම්මා හේතුප්පබව, හේතුඵල ඉක්මවා තියෙන්නේ බුදුදහමේ. හේතුඵල ධර්මන් නෙවෙයි මහාචාර්යවරු පඬිති ඔක්කොම කියන්නේ බුද්ධාම හේතුඵල ධර්මයක් කියලා. හේතුප්පබව කියලා කියන්නේ හේතුඵල ඉක්මවා තියෙන්නේ. අන්නේ ආකාරයට බුදුහාමුදුරන්ගේ ධර්මය ක්‍රියාත්මක වන්නේ කියලා කියනකොට මාර උපතිස්ස කෝලිත ඒ දෙන්නට ඒ ධර්මය ලැබුණ ඒ මොහොතේ මේගොල්ලෝ සෝවාන් වුණා, මාර්ගඵලයට පත් වුණා. හේතුඵල ඉක්මවා තියෙනවා. තවත්තන්න හේතුත් තියෙනවා ඵලත් තියෙනවා. මොකද්ද හේතුව දුක් රස ඇති වෙන්නේ? අපේ අර පොතේ මතකයෙන් කියලා කියනවා අවිද්‍යාව කියලා කෑ ගහනවා. ඒ හැමදාම කියනවනේ ඔබ. ඇත්ත වශයෙන්ම අවිද්‍යාව නෙමේ. තමා තුළ බැලුවාම හේතුව මේ දුකට හේතුව අවිද්‍යාව නෙමේ, මමංකාරය. සියලු දුක්වලට හේතුව මමංකාරය. ඒ නිසා තමයි දස සංයෝජන ධර්මවලින් මමංකාරය මුලින්ම ඉවත් කරන්න කිව්වේ ඒකයි. මමත්වය තමයි සියලු ගැටලු වලට හේතුව. ඒ අවිද්‍යාවේ එක කොටසක් නේ. තේ මමංකාරය කියන්නේ අවිද්‍යාව, දස සංයෝජනේම කියන්නේ අවිද්‍යාවනේ. ඒ දස සංයෝජනේ අවිද්‍යාවෙන් එක කොටසක් තමයි මමංකාරය කියන්නේ, ප්‍රධාන කොටස. එතකොට අවිද්‍යාව දස සංයෝජනේ පුරාම පැතිරලා තියෙනවා. නමුත් ප්‍රබලම කොටස, මූලිකම කොටස තමයි අවිද්‍යාවේ මේ මමංකාරය. ඒකට අවිද්‍යාව කියලා කියන්නේ ඒකීය ධර්මතාවයකට නෙමෙයි, සමස්ත ප්‍රශ්න ස්වභාවයටම කියන්නේ අවිද්‍යාව. එනතෝ ඒක ඒකීය ධර්මතාවයක් නෙමෙයි. තවන මොකද්ද තියෙන්නේ අපිට මේ කරන්න බුද්ධ ශාසනේ? අපේ හාමුදුරුවෝ කියන්නේ අත්හැරීම පුරුදු කරන්න කියලා. කවදාවත් කරන්නපා. කවදාවත් අතහරින කෙනෙකුට නිවන් දකින්න බෑ. අතහරිනවා කියලා කියනවනම් ඒ සිදුවෙන්නේ ගැටීමක්, ප්‍රතික්ෂේපයක්, පිළිකුලක්. එපා වීමක්, කලකිරීමක්, ඒ දේවල් කෙරෙහි ඇති වෙනවා. හේතු සාධක සහිතව යමක් අතහරිනවද ඒ තුල තියෙන්නේ ගැටීම, ඒ තුල තියෙන්නේ තවත් ආකාරයක උපාදානය. මේවා තේරෙන්නේ නැහැ සරල ලද බොළඳ බුද්ධියක් තියෙන අඥාන පුහුදුන් ජනයාට. මේක තාම විශිෂ්ට ඥානවන්තයන්ගේ ධර්මයයි. ලද බොළඳ අයට ඕන ඉතින් අහසේ මල් වර්ෂාවයි, ඒ වගේ කවියක් තමයි ඕන. එහෙම කවි නෙමෙයි, එහෙම කතන්දර නෙමෙයි මේවා. බොහොම ගැඹුරු නුවණින් යුක්තව, අවධානයෙන් යුක්තව අසා විමසා ප්‍රත්‍යක්ෂ කිරීමට තියෙන ධර්මතා. ඒ නිසා අපි මේ ධර්මය හොඳින් ශ්‍රවණය, තදින් ශ්‍රවණය කරමින් ගැඹුරින් ගැඹුරට අවබෝධය දියුණු කරගනිමින් ගොඩනැගෙන්න ඕන. උන අතහැරීම කවදාවත් කරන්න යන්න එපා. මොකද අතහැරීම කියන එක කරන්න අල්ලගන්නවා මම කියන කෙනා. ඒකයි මම කිව්වේ එපා කවදාවත් ඒක කරන්න කියලා. අතහැරීම කරන්න ඔය ගොඩක් පන්සල් වල අර හදනවා මේක හදනවා කියලා කියනවා. ඇත්ත වශයෙන්ම ඒක මේ තදින් මේ තරමටම මම අල්ලගෙන. මම අල්ලගෙනද කොච්චරද කියලා කියනවා නම් මමංකාරයේ තවත් පැතිකඩක්. ඒ තරමට මම අල්ලගෙන ඉන්නේ. ඔය හැමෝම එහෙමනේ නිලතල තානාන්තර ස්ථානාධිපතිකම් අලාත් අධිපතිකම් ඒ ඔක්කොම කරන්නේ මම අල්ල ගැනීම. ලබල කරන්නෙත් මම අල්ල ගැනීම, ලබා ගන්න කරන්නෙත් මම අල්ල ගැනීම, අතහැරීම කරන්නෙත් අතහරින්න යොදා ගන්න වෙන කෙනෙක්ද නැහැනේ. ඒත් මම්ම යොදා ගන්න. මම පෙරට කොට පවතිනවා. මනෝ කුබ්බංගම ධම්මා. පූර්ව ගමන් කරුවා පෙරිසරහින් ගමන් කරන්නේ මම. ඉතින් මම ගමන් කරගෙන යද්දී යා ඉතින් නරකක් කළොත් ඒක නරක විදියට දැනෙනවා, කර්ම විපාකයක් ක්‍රියාත්මක වෙනවා. හොඳක් කළොත් හොඳ විදියට දැනෙනවා, හොඳ විපාකයක් බවටපත් වෙනවා. නමුත් අපි මේ ලෝකේ හැමදාම මේ හොඳයි නරකයි කියලා එකක් නැහැ මිනිස්සු. මේ නැති දේ හැමදාම අගේ. එච්චරයි දේ. කොළ මහතේ ඉන්න කට්ටිය මේ ගමේ ගිහිල්ලා ජීවත් වෙන හරි ආසාවෙන් ඉන්නේ. මෙල්ල වෙල්ල ආයක බයක් හදාගෙන උලක වදේදී දූවිලි නැතුව, ඩස්ට් එක නැතුව, දුම නැතුව නේද මේ නිවි හැනෙල්ල ජීවත් වෙන. එහෙ ඉන්න කට්ටිය මේ කොළඹ ඇවිල්ලා ජීවත් වෙන. වඩා පොසත් මිනිස්සු කටුමැටිකේක ජීවත් වෙන්න ආසාවෙන් ඉන්නවා. දුප්පත් මිනිස්සු ලොකු මන්දිරයක් හදාගන්නේ කොහොමද කියලා අහනවා. ඉතින් ඔහුගේ සැමයි දුකයි කියලා වෙන් කරගත්තට ඒක ලෝක සම්මත වශයෙන් දෙන ගුණයක් තියෙනවා. ඇත්ත වශයෙන්ම මේ සැපයි දුකයි ඒව දේවල් තියෙන්නේ මනස ඇතුලේ හැරෙන්න වෙන කොහොමවත් නැහැ. සංකල්පයක්. කෙනෙකුගේ දුප්පත්කම පොසත්කම කියලා කියන්නේ සංකල්පයක්. සමහර අය තමගේ පෝසත්කම් පිළිබඳව කලකිරීමෙන් ඉන්න කට්ටිය ඉන්නවා. සමහර අය තමගේ දුප්පත්කම ගැන කලකිරීමෙන් ඉන්නවා. මේ මිනිස්සුන්ගේ ලෝකෙ හැටි. ඉතින් මම යොදාගෙන කරන වැඩවලින් සැබවින්ම අතහැරීම සිදුවන්නේ නැත. තමා තුළම මම යොදාගෙන මේක ගැඹුරු මනස තුල බලන්න. මේ මොහොතෙත් වැඩ කරනවනේ මනස. එක එක වැඩ කරනවා, එක එක මාලිගා හදනවා, කඩනවා, විනාශ කරනවා, වෙනස් කරනවා, ওই දේවල් තියෙනවා. මම යොදවා ගැනීමෙන් කරන කිසි කාර්යයක ප්‍රතිඵලයක් නැත. මම යොදවා ගත්තොත් ඒ ඔස්සේ වේදනා තියෙනවා, සංඥා සංකාර විඥාන වැඩ කරනවා. ඒ වැඩ කිරීමෙන් උපාදානස්කන්ධය කියන එක ගොඩ නැගෙනවා. බුදුහාමුදුරුවෝ නිවන් දකින්නවා කියලා පෙන්වුවේ තව තත්වයකට පත්වීම නෙමෙයි, මේ විඥාණයම හැඩගැස්වීම නෙමෙයි. දැන් අපේ හාමුදුරුවෝ එක එක භාවනාවල් දීලා කරන්න උත්සාහ කරන්නේ විඥාණය හැඩගස්සන්න හදනවා. විඥාණය ඇතුළෙමයි. ඈ පිළිකුල් කරවන්න හදනවා, නාහේ ළඟ තියලා කූල් කරන්න හදනවා. නේද? ඒසී කරන්න බලනවා මනස. එහෙම කරන්න බෑ. ඒක විහිළු ඇත්තවසෙම අර 62කම භාවනා කරනල මේ දහල දා අපේ කිව්වා. ඒවයි ප්‍රතිඵල තියෙනවා. හැබැයි නිවන නෙමෙයි. මං කියන්නේ ප්‍රතිඵලයක් සෝයක් නෑ කියලා තියෙනවා. හැබැයි නිවන නෙමෙයි. ලෞකිකයි, తాවකාලිකයි තියෙනවා. ඒ වගේම ඔය ආස්වාස ප්‍රාස්වාස එහෙම කරන යෝග භාවනාවල් වල ශරීර සෞඛ්‍ය වැඩෙන, ශරීරේ ප්‍රාණවත් වෙන, අවදිවත් වෙන මේ දේවල් තියෙනවා. මං කියන්නේ ඒව නැහැ කියලා. ඒක තියෙන හැබැයි නිවන් නැහැ. ඒව ඒ දේ ලබා ගැනීම සඳහා කරන්නේ. ශරීර ව්‍යායාම කරන්නේ ඒ දේ ලබා ගැනීම. ආහාර ගන්න, කුසපුරව ගන්න. ඒක වැරදි අවබෝධයකින් ගත්තොත් නේ වැරද්ද. ඒ නිසා කිසි විටක මේ මනස හැඩගැස්වීම තුල නිවන් දකින්න බෑ. හැඩගස්සල නිවන් දකින්න බෑ. තේරෙනවනේ? ඔය ලස්සන කතාවක් තියෙනවා. ඒ කතාවෙන් බොහෝම ගැඹුරු ධර්මයක් කියලා දෙන්නේ. බුදුහාමුදුරන්ගේ කාලේ ගොවියෙක් මහාන වෙන්න එනවා. ගොවිතැන් කරන කාලේට ගොවිතැන් කළා, අස්වැන්න ආදිය ඉක්ුණලා මව්පියන්ට සලකලා ඒවලන්ට දීලා මේ අර ඊළඟ පාරේ ඉඳන්න තියෙන ධාන්‍ය බිත්තර ඇටවි මල්ල හංගල උදැල්ල කැත්තත් හංගලා එනෝ මහාන වෙන්න. ඉතින් මහාන වෙලා ඉන්නෝ 6 මාසයක් විතර. එතකොට මෙයාට ආයි අර ගොවිතැන් කරන කාලේ එනකොට මෙයාට යන්න හිතෙනවා. ආ යන්න ඕන ගිහිල්ලා රැට මල්ලක් තියෙනවා. නේද? ඉතින් ඔහු වාර ගණනාවක් මෙයාට ගොවිතැන් කරන කාලේදී සිවුරු ඇරලා යන්න හිතුණා. ඉතින් ගිහිල්ලා ගැටලුවක් නැහැ. ඉතින් යන්න ඕන කෙනෙකුට යන්න පුළුවන්. ගිහිල්ලා ඉතින් අර ගොවිතැන් කළා. ඉතින් මෙයා මේ හාමුදුරුවම කල්පනා කරලා නැවත නැවත මට මේ යන්න හිතෙන කාරණේ මොකද්ද කියලා. කල්පනා කරලා බැලුවහම මේ යන්න හිතෙන කාරණේ තමයි අටමල්ලයි අර උදැල්ලයි කැත්තයි. මෙයා ඊළඟ පාර ගිහිල්ලා ගොවිතැන් කරලා ඔක්කොටම බෙදලා හදලා දීලා යුතුයකම් ඉෂ්ට කරලා කරන වැඩේ තමයි අර ඇට මල්ලයි උදැල්ලයි ඇස් දෙක පියාගෙන ගඟට වීසි කළා. දැන් මහන වෙන්න දෙකටම මහන කමේ සිටියා. ආයි අර කාලෙට බැලුවා. බලනකොට ආ ඇට මල්ලත් නැහැ, උදැල්ලයි කැත්තකුත් නැහැ, ගියාට වැඩක් නැහැ. ගොවිතැන් කරන්න බෑ. ඒ වගේ අපේ කොහේ හරි ආශාවක් තියෙනකොට එතෙන්ට මනස අවසානේ වදිනවා. වැදලා එතන තණ්හාව පටන් ගන්නවා. වැවීම, වගා කිරීම පටන් ගන්නවා. ඒ නිසා අශේෂ විරාග නිරෝධෝ අවසාන කැත්ත උදැල්ලා යටමල්ලා විසි කරනවා වගේ ඒවත් විසි කරන්න ඕන. ශරීරයෙන් නෙමෙයි, දේපල ඔක්කොලින් නෙමෙයි. හොඳේ මේක මතු පිටට ගෙනල්ලා දුන්නොත් එහෙම මිනිස්සු හිඟන්න බවට පත් වෙනවා. අවශ්‍යතාවල් කියන්නේ එකක්. ඔය ගේදොර කියලා කියන්නේ අවශ්‍යතාවයක්. ඈ ජාතික හැඳුරුම්පත කියලා කියන්නේ ආසාවල තියන් ඉන්න එකක් නෙමෙයි, මේක අවශ්‍යතාවයක්. ඈ ගෙදරක ඔක්කුවක් තිරප්පුවක් කියලා කියන්නේ, ලිපිනයක් කියලා කියන්නේ ආසාවක් නෙමෙයි, මේක අවශ්‍යතාවයක්. ඒක රාජ්‍ය නීතිය. මම සත්‍ය පූජ්‍යලයක් නෙමෙයි කියලා ඒ වෙන පාස්පෝර්ට් නැතුව රට යන්න බෑ. ඈ ඒ තත්ත්වෙට අපේ සමහර අය මේ මේක වරදවල තේරුම් අරගෙන තියෙනවා, සමාජගත කරලා තියෙනවා. ඔබ සංඥාවෙන් අශේෂ විරාග නිරෝධ වෙන්න මේ අනුශාසනය කරන්නේ මම ඔබට නෙමෙයි. මේ අනුශාසනය කරන්නේ ඔබේ ලෝකෝත්තර ඥානය. ඒ ලෝකෝත්තර ඥාන දර්ශනයකට පමණයි මේ දේ සිද්ධ කරන්න පුළුවන්. සියල්ල අතහැරීම කරන්න පුළුවන් ලෞකික ඥානයකට නොවේ. ලෝකෝත්තර ඥානයකට පමණයි සියල්ල අතහැරීම කරන්න පුළුවන්. ලෞකික ඥානයකට ඕක කරන්න බෑ. ලෝකීය ඥානය, ලෞකික කියන්නේ ඒකයි. ලෝකීය ඥානය කියන්නේ මොකක්ද? ලෝකයේ ඥානය. මොකද්ද ලෝකය? බඹයක් පමණ ශරීරයේ ඉන්ද්‍රියන් පහ. ඔබට තාවචනයක් කියවන ඒක කිව්වහම තේරෙන ඉන්ද්‍රිය ඥානය. ඉන්ද්‍රිය දැනුම. ඔබ ඔය ඔළුවේ පුරවගෙන ඉන්න ඕන දෙයක් අරගෙන බලන්න ඉන්ද්‍රියකින් ගත්ත දැනුමක් තියෙන්නේ. ඉතින් ඔය ඉන්ද්‍රිය ඥාණයෙන් කරන්නට පුළුවන් හොඳයි කියලා හැඟීමක් ඇති කරගන්නව, නරකයි කියලා හැඟීමක් ඇති කරගන්නව, එපයි කියනෝ, වොමනයි කියලා කියනෝ, ලස්සනයි කියනෝ, අවලස්සනයි කියනෝ, සපයි කියනෝ, දුකයි කියනෝ, ලාභයි කියනෝ, අලාභයි කියනෝ, හීනයි කියනෝ, ප්‍රණීතයි කියනෝ, උසස් කියනෝ, පහත් කියනෝ, ඈ සමහර අය ඉතින් මධ්‍යස්ථයි කියලා කියනවා. ඉතින් අර දෙකටම මැදි වෙලා අපේ අය මධ්‍යම ප්‍රතිපදාවකින් ජීවත් වෙන්නනේ හදන්නේ බෞද්ධයෝ. අනේ මෙහෙමත් මෝඩ ජාතිය. මට කියන්න මේ ලෝකෙ කොහොමද මධ්‍යම ප්‍රතිපදාවේ ජීවත් වෙන්නේ? ලක්ෂ දෙකටත් මෙට්ට තියෙනවා, 1500ටත් මෙට්ට තියෙනවා. එතකොට මේ ලක්ෂක විතර මෙට්ටක බුදිය ගන්න ඈ කෝටි 10ට 15ටත් වාහන දෙනවා. රුපියල් 60 70000ට වාහනක් තියෙනවා. හස්සාවලුත් එහෙමයි එක එකව. කොහේද මට නම් හිතන්න බෑ කොහොමද මේ ලෞකික ජීවිතය ඇතුළ මධ්‍යම ප්‍රතිපදාව හදන්නේ කොතනින්ද කියලා. මට නම් තේරෙන්නේ නැහැ. ඔබට තේරෙනවද? මන් දන්නේ. මට නම් ඒක හදාගන්න කොහොමද කියලා තේරෙන්නේ. මෝඩකම කියන එක සිංහල මෝඩයා කිව්වේ කවුරු නිකන්ද මේ මිනිස්සයට මේ මල් තියලා වඳින්න ඕන කවුරු හරි ලොකු ආදරකින් කියපු වචනයක්. ඒක හොඳට විමසලා බලලා අතාවසෙම කවුද දන්නේ කියපු මනුස්සය මම ෆොටෝ එකක් ගෑනලා ගහගෙන තියාගෙන ඉන්නවා දැනගත්තොත් එහෙම සම්පූර්ණ ඇත්ත කතා. ඒ නිසා මේ අධ්‍යාත්මික ලෝකයක් ලෞකික ලෝකයකට සම්බන්ධ කරපු විනාශය බුදුහාමුදුරන්ගේ ධර්මය යදහා පඤ්ඤාය පස්සති ප්‍රඥාවෙන් ස්පර්ශ කරන දෙයක් නිසා ශරීරයෙන් සිද්ධ කරන වෘතයක් නෙමෙයි. සීල වෘත නෙමේ. අද ඉතින් අපි පන්සල් වල ගිහිල්ලා කරන්නේ සීල වෘත. ඒ වෘත වලට නිවන් දකින්න බෑ. ප්‍රතිපත්ති වලට නිවන් දකින්න බෑ. ප්‍රතිපත්ති මුකුත් නෑ. වෘත. මේක ප්‍රඥා දර්ශනයක්. නුවණින් දකින්න දෙයක්. ඒ ෂණේන් එදා දැක්කේ එකයි නිවන් දැක්කේ. අද නිවන් දකින්නේ නැත්තේ මිනිස්සු ළඟ ප්‍රතිපත්ති නැති නිසාවත්, ඌමනාවක් නැති නිසාවත්, පින් නැති නිසාවත් නෙමේ, සද්ධර්මයේ නෑ. ඒකයි. සද්ධර්මයේ තියෙන්න ඕන, උනන්දුවෙන් ශ්‍රවණය කරන්න ඕන, අවබෝධ කර ගැනීමට උත්සාහවත් වෙන්න ඕන, කැප වෙන්න ඕන. ඒ කැපවීම තුළ, වීරය කිරීම තුළ මේ සත්‍ය අවබෝධ කරන්න පුළුවන්. අපි හැම ආකාරයකින්ම ධර්මයේ කියා දෙන ඔබ ධර්මයේ කුමක්දයි කියා වටහා ගැනීමට වීරිය කළ යුතුයි. දැන් අපි වීරිය අත්හරින්න ඕනේ කියලා කිව්වහම ඔබට කරන්න තියෙන වීරිය අත්හරින එක නෙමෙයි. මොකද්ද වීරිය අත්හරිනවයි කියලා කියන්නේ කියලා තේරුම් ගන්න උත්සාහ කරන්න. අපි කියන විදියට යන ගමනක් නෙමෙයි. ඔබ දැකලා තේරුම් අරගෙන යන ගමනක් ඔබ තුල නිර්මාණය වෙන්න ඕන. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ මධ්‍යස්ථ භාවයේ තියෙන්නේ උභෝවන්තේ නිදහස්සුණු මධ්‍යස්ථතාවය. ඒ වචනේ තුල ගොඩනගන්න බෑ ලෝකෝත්තර වචන. ඒකයි මෙතන තියෙන ප්‍රධාන ප්‍රශ්නය. ලෝකෝත්තර වචන නෑ. ලෝකෝත්තර වචන නෑ. තියෙන්නේ ලෞකික වචන. කොහොමද ඉතින් මධ්‍යස්ථතාවය කියන වචනේ යොදා ගන්න නැතුව වෙන වචනයක්වත් නැහැ. නමුත් අවබෝධ කරගන්න තියෙන ලෝකෝත්තර ධර්මය. ඉතින් අපි මේ ධර්ම අනුශාසනා කරන්න ගියාම මේ සියලුම වචන ප්‍රතික්ෂේප වෙනවා. ඊට පස්සේ දෘෂ්ටිගතව ඉන්න මිනිස්සුන්ට මොකද වෙන්නේ? ඒගොල්ලන්ට කේන්ති යනවා. මෙන්න මං අල්ලගත්ත වචනයකට මෙන්න පහර දෙනවා. මේ වචනේ මෙන්න දැන් නැහැ කියනවා මෙයා. එහෙම වෙන්නේ කොහොමද? මේ වචනේ අපිට ඕන. අර එක සාවින්වහන්සේ කෙනෙක් කිව්වා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අපේ 10 ආදයයි කියලා කිව්වා. ප්‍රසිද්ධම සාවින් වහන්සේ නමක් අය. උන්වහන්සේලා හොඳයි, සිල්වත්, ගුණවත්, ලස්සනට කවි කියාගෙන පන්සල් හදාගෙන ලස්සන වැඩ කරගෙන යනවා. ඉතින් මට හරියට මේ දුක හිතන උන්වහන්සේ බොහොම සද්ධාවයි. උන්වහන්සේලාට නමුත් ඇහෙනවා මේ බණ පදනක අපිට ගිහිල්ලා ළඟට ගිහිල්ලා තර්ක කරන්න බෑ. උන්වහන්සේලා ආවොත් එහෙම නැත්නම් අපිට වඩින්න කියලා කිව්වොත් අපි මේ ගැන කියලා දෙන්න කැමතියි. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ යංකෝ භික්ඛු අනිච්චා තාත්‍රත්‍රේ චන්දෝ පහතබ්බෝති. යමක් අනිත්‍ය නම් පහ කරන්න, දුරු කරන්න. අනිත්‍යයි කියන්නේ අපේ අය ධර්මතාවයක් හැටියට, ඒකීය සිද්ධාන්තයක් හැටියට, නාම රූප දෙකක් තියෙන එකක් හැටියට තමයි අනිත්‍යතාවය අරගෙන තියෙන්නේ. ලෞකික බෞද්ධයන්ට අනිත්‍යතාවය තුල නාම රූප දෙකක් තියෙනවා. මොකද්ද නාම රූප දෙකක් කියලා කියන්නේ? වස්තුවක් තියෙනවා. දැන් මේ ලේන්සෝ තියෙනවා කියමුකෝ. මේක දැන් රූපෙකුත් තියෙනවා, භාණ්ඩෙකුත් තියෙනවනේ. එතකොට මේ අපේ ලෞකිකය තේරුම් කරගත්ත අනිත්‍යතාවය තුල නාම රූප දෙකක් තියෙනවා. යාට අනිත්‍යයි කියන වචනේ තියෙනවා. ඒකේ රූපය මොකද්ද? කැඩෙනවා, බිඳෙනවා, මැරෙනවා, විනාශ වෙලා යනවා. අන්න ඒ වගේ රූපයක් තියෙනවා. හරිනේ? නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ නාම රූප දෙක අනිත්‍යතාවයක් නෙමෙයි. මේ අනිත්‍යතාවය කියන එක තේරුම් කරගත්තොත් රහත් වෙන්න පුළුවන්. රහත් වෙනවයි කියලා කියන්නේ කිසිම මමංකාරයේ විසින් ලබන්නා වූ තනතුරක් නෙමෙයි, මමත්වේ නැති කර ගැනීම. ඒ නිසා මම සෝහාන් වෙච්ච, මම සකුදාගාමි වෙච්ච, මම අනාගාමි වෙච්ච, මම රහත් වෙච්ච කෙනෙක් ලෝකේ නැහැ. එහෙම වුණා නම් ඒ කිසි කෙනෙක් මම නෙමෙයි. ඒ නිසා මේ ධර්මය මම අවබෝධ කරගත්ත දේකුත් නෙමෙයි, මම දේශනා කරන දේකුත් නෙමෙයි. මේ සද්ධර්මය ඒ නිසා වෙන්නතුන් හරි වටිනවා. මේ ලෝකේ මමත්වයෙන් තොරව නැගෙන හඬ, මේ ලෝකේ හැමෝගෙන්ම මුවෙන් පිට වෙන්නේ මමත්වයේ හඬ, දෝංකාරය. ඒවා හරිම රළු පරළු ගති ලක්ෂණ වලින් යුක්තයි. හරි කුරිරුයි මමත්වයේ හඬ. ඇයි? මිනිස්සු රොබෝ යන්ත්‍ර වැනි. ආගම් තමයි සොෆ්ට්වෙයාර් එක. ඒක තමයි මිනිස්සුන්ගේ ඔළුවට දාන්නේ. තියෙන Windows 98 ඉඳලම තියෙනනේ පරණ ඒවා දාලා Windows 7 8 වලටත් දැන් ඇවිල්ලා තියෙනනේ. ඒ වගේ එක එක Windows තියෙනවා. මුස්ලිම් තියෙනවා, ක්‍රිස්තියානි තියෙනවා, බුද්ධ ආගම තියෙනවා, ජෛන තියෙනවා, Hindu තියෙනවා. ඔය ඕන Windows එකක් අරගෙන ඔළුවේ දාගන්න පුළුවන්. දාගත්තට පස්සේ machine එකේ එකෙන් තමයි වැඩ. එයින් එහා දෙන්නේ නැහැ. දැන් computer එකේ හරි අසරණයිනේ. එයාගේ Windows වල තියෙන facility අනුව තමයි එයා වැඩ කරන්නේ. අයියෝ වේ. ඉරහලයක් යට කරන්න බෑ. මිනිස්සුන්ටත් එහෙමයි. අඥාන මිනිස්සු computer වැනි මෝඩයි. ඒ මිනිස්සුන්ට තියෙන්නේ තමන්ගේ ආගමික න්‍යාය, දාර්ශනික න්‍යාය පමණයි. මේ කියන්නේ ආගමක් තුල පදනම් වෙලා නෙවෙයි, මේ මානව සත්‍ය තථාගත තත්වය ඇති සැටි මේ කියන්නේ. මේ සද්ධර්මය කියලා කියන්නේ බුද්ධාගම නෙවෙයි. බුද්ධාගමක් නැහැ වටනම්. මේ තියෙන බුද්ධාගම නම් කිසිසේත්ම ගන්න හොඳ නැහැ. ගත්තොත් එහෙම ඍණාත්මක වෙලා ඒ මිනිස්සයා ආර්ථිකයෙන් කාලකන්ණියෙක් වෙලා මානසිකව අගාධයට වැටලා පිළිකුල් මලගුණු මලමිණි ටිකක් හිතේ මවාගෙන නන්නත්තර මිනිස්සෙක් කියලා. ආර්ථික පරිහානියට, මානසික පරිහානියට සියදිවි හානි කර ගැනීම අතර පළවෙනි ස්ථානය, දෙවෙනි ස්ථානය ගැනීමට සම්පූර්ණ හේතුව බුද්ධාගම. බුද්ධාගමේ සත්‍යය තියෙනවා. ඒක වැරදි විදියට ඉතින් සමාජගත වුණාට පස්සේ මොකද වෙන්නේ? පිහියක් තියෙන පිහියකින් හොඳ වැඩ කරගන්න පුළුවන්. ඔත ඒ විදිහෙම ඕන බෙල්ල කපා ගන්නත් පුළුවන් නේ. ගින්නෙන් හොඳ වැඩ කරන්න පුළුවන්. ඕන ගින්නෙන් ගිනි තියා ගන්නත් පුළුවන් නේ. ඉතින් ඒ වගේ බුද්ධ ආගමත් ඒ වගේ දෙයක්. බුදුහාමුදුරු සර්පයා වගේ කිව්වේ ඒකනේ. ගින්දර වගේ කිව්වේ ඒකනේ. ඒ වගේ තමයි රහතුණු ධර්මයක් කියලා කිව්වා. ඉතින් මේක හරි විදියට යොදා ගන්න. ඒකනේ සර්පේ කතාවක් ගත්තේ ඉස්සරහට ගින්දර වගේ කියලා ගත්තේ ඒකයි. පරිස්සමෙන් පරිහරණය කරන්න ඕන අය හැටියට. ඒ නිසා ධර්මය කියලා කියන්නේ වරදවා ගත්තොත් ඒකාන්ත වශයෙන් විනාශයක් වෙනස පවතිනවා. හරියට යොදා ගත්තොත් ඒක යහපත වෙනස පවතිනවා. ඖෂධය. ඖෂධේ ප්‍රමිතියට, ප්‍රමාණයට, කළමනාකරණයට හරියට ලැබෙන්න ඕන. නැත්නම් ඒ ඖෂධය තුලින් මැරෙනවා. නම් මම දන්න එක කෙනෙක්ව මේ මිය ගියා. එතුමේගේ මේ හැමම අපි අඳුනන්නේ නැහැ. නමුත් ඒ සිද්ධිය අපිට අහන්න ලැබුණා. ශරීරයේ ආව ක්‍රෑෂ් එකක්. ඒක සුවපත් කරන්න කියලා ඉවරලා මේ රටේ මෙහෙතක් නැහැ කියලා එන්නතක් ගෙන්නුවා මේ එංගලන්තේ. ගෙන්නට පස්සේ මේ නර්ස්ට දුන්නා මේක ගහන්න කියලා, මේක අදාළ විදියට ගහන්න කියලා දොස්තර දුන්නා. මේ නර්ස් පොඩි අකුරු අනම්මනම් තියෙනවා, ඔය කිව්වේ නෑ නර්ස් දන්නේ මොකද්ද, කුප්පියෙන් එලියට ගත්තා ගහලා දැම්ම එන්නත. ඇත්ත වශයෙන් මේක මේ දෙන්න තියෙන පැය 12කට එක එන්නත දෙන්න තියෙන පැය 12කට පැයෙන් පැයට 12 වතාවකට දෙන්න තියෙන්නේ කොටස් කොටස්. ඒකේ අර සෙන්ටිමීටර ගන්න සදාන් කරලා තියෙන පොඩි ඒක වලට මේ නර්ස් සම්පූර්ණ එන්නත එකපාර දීලා නීපු ගමන් හරි සීවි කල්ලේනම බලලා ඔන්න ලක්ෂ ගණන් තියෙන අයට වෙන දේවල්. ඉතින් මේ වගේ දේවල් සිද්ධ වෙනවා. ඉතින් අපරාධ තරුණ ජීවිතයක් අපි ගියා මේ ඒ වෙනි සිද්ධීන් සිද්ධ වෙනවා. හරියට ධර්මය ලෝකය ධර්මය කියලා කියන්නේ මේ තමන්ගේ දිවි පැවැත්මේ ඉඳලා ඔක්කොම මේ අපි කියන බණ විතරක් නෙමෙයි. දිවි පැවැත්මේදී වුණත් ඒ කල්මනාකරණේ නැති වුණොත් එහෙම නේද? දැන් අපත්‍ය කර වෙලාවක නෑම වුණත් වැඩිපුර කළෝ කාබු ගමන් නෑව ස්මෘත හැදලා බලනවා. එතකොට බලන්න මේ ධර්මතාවය අපි සමතුලිතව භාවිතා කරන නිසානේ නිරෝගී ජීවිතයක් ගත කරන ධර්මයක් තේමයි. අපි රැට නාන්න යන්නේ නෑනේ. යමල නෑදෙනවා. නාන කට්ටි ඉන්න ඊළඟ ලෙඩ. ඒ නිසා පිනතුන් හරියටම ධර්මය ගලප ගන්න ක්‍රියා කරන්න ඕන. නුවණින් බලන විට මේ ධර්මයේ ගලප ගන්න කොහොමද කියලා ඕන කෙනෙකුට තේරෙනවා, වැටහෙනවා. ඔබේ මනස තුල ඔබට නිමී හැනහිල්ලේ ජීවත් වන්නට පුළුවන් කූඩුවක් තනා ගන්න, නවා තැම්පලක් තනා ගන්න තැනක් තියනවාද? ඔබ කූඩු හදලා තියෙන හැම තැනම ඔබට ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සය හම්බ වෙනවාමයි. ඔබේ ඇත්ත වශයෙන්ම ඔබේ සිත ඔබ රඳවලා තියෙන්නේ ඔබ ළඟ ශරීරය තුල. එහෙමත් නැත්නම් ඔබ රඳවලා තියෙන්නේ දරුවෝ ගැන, එහෙම නැත්නම් ස්වාමියා ගැන, නෝන ගැන, මහත්තය ගැන. ඒ අය ළඟ තමයි සිත් තියලා තියෙන්නේ. අර වෙලස ගමනක් යනකොට එක එක තැන් වල යතුරු හංගලා යනවා වගේ මිනිස්සුන්ගේ හිතත් එක එක තැන් වල හංගලා තියෙන්නේ. ඔය හංගලා තියෙන තැන් වලින් කොයිදේ නැති වෙන්න පුළුවන්, අතුරුදහන් වෙන්න පුළුවන්. එනිසා ඔබේ මනස සංගවන්න නিত্য මංගල පරම සුන්දර තැනක. මේ ධර්මයේ හරි සරලයි, ලොකුවට ගන්න එපා. මේ පුංචි දෙයක් තියෙන්නේ මේ අපි මේ මහා ලොකුවට කිව්වල ඉතාලම සරල දෙයක් තියෙන්නේ මේක. ඉතින් තේරෙන්නේ නැති නිසා ඉතින් හරි ලොකුයි. සරල සිද්ධාන්තයක් තියෙන. තමාව නොපෙමිනේ පේන්නේ නැති එකනේ. නොපෙනීම තියෙන තමාව නොපෙනීම. ඔබ හැමතිස්සෙම දකින්න anu. කොකයි වරද? අර එක දවසක් කියන්න තමාව දැක්ක දවසක් ඥාන කෙනෙක් නම් කියයි ඔන්න මං කන්නාඩියෙන් දැක්කා. ඒ වෙන්නේ තමාද? ඒ වෙන කෙනෙක් ඉන්නේ. එතකොට ශරීරය දැක්කා. ඒත් වෙන කෙනෙක් නේ. හැම තිස්සෙම අනුන්ගේ දෙයක් ඇරෙන්න තමාව දකින්න ඇහක් නිර්මාණය වෙලා නැහැ. ඒක තමයි බුදුහාමුදුරු නිර්මාණය කරගත්ත ලෝකෝත්තර ඇස. ඒ තමයි ලෝකයේ පුදුම සහගත ධනවන මහ පොළොව ගිගුම් දෙන මහ පොළොව පවා ගුගුරා යන අසිරිමත් ලෝකයේ පළමු නිර්මාණය. මිනිස්සෙක් ළඟ නැති ඉන්ද්‍රියක් මිනිස්සෙක් ළඟ නිමෙව්වා. දැන් අපි මේ උත්සාහ කරන්නේ ඔබ ළඟ විශේෂ ඉන්ද්‍රියක් සදාම ඇසක් නිර්මාණය කරන්න. මේ ඉන්ද්‍රිය නෑ. ශරීරය ඇස කරනාසි දිව ශරීරය මන කියන මේ ඉන්ද්‍රියන් සය තුල මේ ඉන්ද්‍රිය නෑ. සම්පූර්ණව අර ඉන්ද්‍රියන් හයට වඩා කිසිදු සමානත්වයකින් තොරයි. කිසිම සමානාත්මතාවයක් නැහැ මේ ලෝකෝත්තර ඇසේ ඉන්ද්‍රයන් හයට සාපේක්ෂව. ඥාතිකම් කියන්නේ කොයිම වෙලාවකවත් කියන්න බෑ හේ මෙන්න මේ ගුණය මේ ලෝකෝත්තර ඇහැතුල තියෙනවා. කනේ මේ ගුණය තියෙනවා. මේකට සම්බන්ධයි. නාසයේ මේ ගුණය තියෙනවා. දිවේ මේ ගුණය තියෙනවා කියලා එහෙම සම්බන්ධයි කියලා සම්බන්ධතාව පමුණවන්න බෑ. ඒකම සම්පූර්ණ ඒවයින් නිදහස් වූ ඇසක්. ඒ ඇසේ සුවිශේෂත්වය තමයි මම නැතුව දකින. උඹ දකින්නේ මම යුතුව. මා විසින් දකිනවා, මා විසින් අහනවා, මා විසින් ගඳ සුවඳ ලබනවා. මේ ඉතින් අපේ හාමුදුරුවෝ මේ මස් කන් නාස දිව ශරීරය පාලනය කරන්න කියන ඒවට පොරොප්ප ගහගෙන කට පියාගෙන කන්නේ නැතුව පිවාසිත වතුර නොබී කන් නාස දෙක කන්නේ නැතුව එක එක කෙනා එක එක වෙලාවට එක එක දේවල් කුසට කැමති රුචි අරුචිකම් ඇති නොයව පාලනය කරන්න යන්න එපා. සමහර අය සුදු හාලේ බත් කන්න කැමති, සමහර අය රතු හාලේ බත් කන්න කැමති. ඒක තණ්හාව තෘෂ්ණාව නෙමෙයි, තමන්ගේ ශරීරයේ සෞඛ්‍යය, එහෙම නැත්නම් වෛද්‍ය උපදේශය, එහෙම නැත්නම් තමන්ගේ කැමැත්ත. මාතර ඒකට හේතුවක් තියෙනවා. ඒක පුරුද්ද. ගමේ කෙනාට පුරුදු එක ක්‍රමයක් නේද? චීන කෙනාට පුරවන්න තව කෙනෙක්. එහෙමයි. ඉතින් ඒ ඕවනතර කරලා ඕවට තණ්හාව තෘෂ්ණාව කියන්න මෑ වන් දැක්ක පවුගේ දවසක ඔය බෞද්ධය කියා ගන්න නාලිකාවක කිව්වා මේ විටමින් පෙති ගන්නත් එපා මමංකාරය ඇති වෙනවා කිව්වා. ඉතින් මිනිස්සු ඇත්ත වශයෙන්ම මේ වගේ මේ බන තියනවට වැඩිය හොඳයි, මේ වගේ නෙමෙයි ඒ වගේ බන තියනවට වැඩිය හොඳයි නොතියන එක. සමාජ විනාශයක් වෙන්නේ. විනාශයක් කියන්නේ දැන් ජනාධිපතිතුමාට මේ රට බාර දුන්නේ අපි මිනී මරණ එක නතර කරන්න කියලා. ඒතුමා ඒක කොහොම හරි නතර කළා. දැන් හරක් මරණ එක නතර කරන්න කියලා ගිනි තියා ගන්නවා. මේ විසිය ඇති වැඩක් නැහැ. බුදුහාමුදුරුවෝ නතර කරන්න ගියේ නැහැ. අර චුම්බසූකරේ හැපැත්ත හිටියා. ඌ යන අපායේ ඌ යද්දෙන් කියලා හිටියා. අනිතින් හදන්න ගියා නම් එම අපාය ඩබල් වෙනවා. චුන්දසූකර ගෑයියා එනවනේ, අර යාට බුදුහාමුදුරන්ට වඩා වටින්නේ එයාගේ මරණ පිහියයි සල්ලි ටිකයි. ඈ ඒ මිනිස්සු ඉන්නවද? සහෝදරකමට වඩා සල්ලි වැටෙනවා, ආමඳුරුකමට වඩා සල්ලි වැටෙනවා, අම්මා තාත්තකමට වඩා සල්ලි වැටෙනවා කියලා අම්මා තාත්තට නඩු දානවා. පහුගිය දවසක මේ අයියට කැත්තෙන් ගහලා මල්ලි මං අහුව මොකද කියලා ගිහිල්ලා 50,000ක් දුන්නේ නැතුව මං අහුව රණ්ඩුයි කොච්චරද වටිනා ඕනම ප්‍රශ්නයක් තියෙන තැනකට ගිහිල්ලා අහන්න වටිනාකම කීයද කියලා. එහේ යංගිසි වටිනාකමක් තියෙනවා. එතකොට මේ වටිනාකම ඇතුලේ තියෙන්නේ බොහොම පොඩි ගාණක්. ඇත්ත වශයෙන්ම මම නම් මේ වගේ අවස්ථාවන් වලදී පොඩි කාලෙක මම කරලා තියෙන්නේ හරි අපූර්ව වැඩ. මට හිතෙනවා මම පොඩි කාලේ එහෙම දෙයක් කළාද කියලා අවුරුදු මම හිතන්නේ මම අවුරුදු 11 හැදි වගේ මම යමක් කරලා තියෙනවා. එහෙම දෙයක් හරි අපූර්ව දෙයක්. අපි පොඩි කාලේ මහාන වෙන්න ගිහිල්ලා ගිහි කාලේක කාමරයෙන් එද්දී එක්කෙනෙක් ඇවිල්ලා ඉවරලා මේ ඔයා තමයි කාමරේ හිටියේ සකයි කියලා ඉවරලා රුපියල් 100ක් අරගත්ත කියලා චෝදනාවක් කළා. මට එයාගේ රුපියල් 100ක් අඩු වෙලා තියෙන්නේ මම අරගෙන කියලා මට චෝදනාවක් කළා. වෙන අයනම් කරන්න මොකද්ද? පොඩි කාලේ රුපියල් 100 දී වටිනවනේ පොඩියට. අද රණ්ඩු කරගන්න වෙන කෙනෙක් නම් අපි ගත්තේ නෑ මෙමය මම කියලා තමන්ගේ නෙවැරදි තාපය බලන්න. ඒ කාලේ මට නුවණක් තිබිලා තියෙනවා හරි අපූර්ව විදියට ප්‍රශ්න විසඳන. මං කළ වැඩේ තමයි මගේ සාක්කුවෙන් අරගෙන රුපියල් 100ක් මගේ ළඟ තිබුණා අරගෙන මං ඔහුට දුන්නා මේ රුපියල් 100 ඔයා තියාගන්න, ඔයාගේ රුපියල් 100 හම්බ වුණාම මට ඕකයි දෙන්න කියලා. මල ලස්සන වැඩක් නේ. දැන් කෑකෝ ගහනේවා ප්‍රශ්න හදාගන්නේ මොකක්වත් නැහැ. චෝදනා යෝම මොකවත් නැහැ. වට රුපියල් 100ක් නේ නැත්තේ. ඕක තියාගන්න. වාගේ රුපියල් 100 හම්බ වුණාම මට ඕක දෙන්න. මොකද මං ගත්තේ නැහැ කියලා මං දන්නවනේ. ඉතින් හවස ආපු වෙලාවේ ඔන්න පන්සලට අර නිතර එන යන කොළු ගැටියෙක් හිටියා. මේ කොල්ලට සල්ලි නැතුව මේ බලනකොට අරකින් රුපියල් 100ක් අරගෙන ගිහිල්ලා මම හවස එක ගෙනල්ලා දුන්නා. මට කියන්න බැරි වුණා. මං හදිස්සියට හෙව්වා. ඔයා ගන්න බැරි වුණා. මම ඉතින් සාක්කුවට අත දාලා අරන් ගියා කියලා කිව්වා. ඒ රුපියල් 100 ගෙනල්ලා දුන්නා. එතකොට මට අර මං දීපේක මට ආයි හම්බුණා. බලන්න ලස්සන ප්‍රශ්න විසඳන ක්‍රම තියෙනවා. විශ්වමනාප කරගන්න තුපස්. ඉතින් ඒ වගේ මේ සමාජය තුල මිනිස්සු මේ ගැටෙන්නේ, දුක් විඳින්නේ, මැරෙන්නේ මහ පොදුම පොඩි දෙයකට. හෑ මොම් පොඩි දෙයකට. මම හිර කූඩුවකට ගිහිල්ලා කිව්වා ළමයි ඕගොල්ලෝ ධර්මයල් දාලා තියෙන්නේ යකඩ මාංචි වලින්. ඒත් මේකේ වැඩ කරන කට්ටිය හැමදාම මේ හිරේ ඉන්නවා. මේගොල්ලන්ට මාංචි වැඩිලා තියෙන රුපියල් 20-30,000කට 50,000කට තමයි මේගොල්ලන්ගේ මාංචි වැඩිලා තියෙන්නේ. ඔයා මේක ඇතුලේ දුක් විඳින්නේ 6 මාසෙයි. මේගොල්ලෝ සමහරලාට විවේකම යනකම් අවුරුදු 30ක් විතර ඉන්නේ. හරියට වෙලාවට එන්න ඕන, වෙලාවට වැඩ කරන්න ඕන, ඕගොල්ලෝ නරතු කරන්න ඕන. ඈ ඒ තමයි භයානක දන. ඕගොල්ලෝ සරපරසොනතෝ වලින් ගුටි ගන්න ඕන මේගොල්ලෝ. කෑ ගහන්න ඕන, මනස රිද්ද ගන්න ඕන. මේක හිනු කූඩුවක්. එතකොට මිනිස්සෙකුට මාංචු දාන්න පුළුවන්. මේ ඔක්කොම මිනිස්සුන්ට ලෝකේ මාංචු දාලා තියෙනවා. තමගේ සම්පූර්ණ නිදහස අවහිර වෙලා තියෙන මේ මුදල නිසා. අම්මා බලන්න බෑ, තාත්තා බලන්න යන්න බෑ, ලෙඩක් හැදුනට ගෙදර ඉන්න බෑ. ඉන්නව නම් ඒක ලොකු මානසික පීඩාවකුත් එක්ක ඉන්න වෙනවා. දැන් මම මෙහෙම නිවාඩු ගත්තාම මට පඩි අඩු වෙනවා, ප්‍රමෝෂන් අඩු වෙනවා, අරක මේක ඔක්කොම වැඩ. ඉතින් සියලුම දන්වැල් වලින් නිදහස් වෙන්න, බාධක වලින් නිදහස් වෙන්න, විශේෂයෙන් මානසික මේ දුක් විඳීමට හේතුව ඉපදීමයි කියන්නේ නොතන. මොකද්ද? ස්ත්‍රියක් වෙලා උපදිනවා, පුරුෂයෙක් වෙලා උපදිනවා, ආයතන ප්‍රධානියෙක් වෙලා උපදිනවා, සේවකයෙක් වෙලා උපදිනවා, හිරකාරයෙක් වෙලා ඉපදුනා අරයා, අනිත් එක්කෙනා රාළහාමි මේ මෙතන නිලධාරියෙක් වෙලා ඉපදුනා. කියනවනේ. අරයා හිරකාරයෙක් වෙලා එතන උපදිනකොට අරයා අනිත් එක්කෙන මෙතන නිලධාරියා වෙලා ඉපදුනා. ඉතින් මේ ඉපදීම් දෙකම හිරගූඩුවේ තියෙන්නේ. මොකක්වත් නැහැ. අරයා ඉබ්බදාලා කූඩුව ඇතුලේ තියාගෙන ඉන්නෝ, මෙයාට තන රුපියල් 30,000 ඉබ්බෙත් දාලා අපි ඉර කූඩුවට ඉස්සරහා හිටගෙන ඉන්න තියෙනවා. අමාරුලට ඉර කූඩුව ඇතුලේ ඉන්න මනුස්සයට ඒක වාඩිලා හරි ඉන්න පුළුවන්. අර මනුස්සයට ඒකත් බැ හිටගෙන ඉන්න ඕන. ලේසිනේ. එහෙම ඉතින් මානස තමයි, මානසික සංකල්ප තමයි පුදුම දුක් ගැහැට මිනිසුන්ට ජීවිතේ ලෝකෙ විඳින සිද්ධ වෙලා තියෙන්නේ. ජීවිතේ තෝරගන්න බැරි වීම තමයි මේ මිනිස්සු අනේකාකාර දුක් විඳීමට හේතුව. මිනිස්සු හිතනවා එක එක තැන්වල ශ්‍රේෂ්ඨත්වයේ තියෙනවා, ඒ විශිෂ්ටත්වයේ තියෙනවා කියලා සමාජ තලයෙන් ශ්‍රේෂ්ඨ කෙනෙක් වෙන්න බලනවා. එහෙම වෙන්න බෑ. එහෙම වෙන්නේ නැහැ. ඒ ශ්‍රේෂ්ඨත්වයේ ප්‍රඥාවෙන් මොකද්ද කියලා දකින්න බැරි නිසා ඒ ශ්‍රේෂ්ඨත්වය හොයාගෙන යනවා. නමුත් ඇති වෙන ශ්‍රේෂ්ඨත්වයක් නැහැ. ඒක නිකන් අර පළඟැනිය නිකන් ගින්දරේ හැප්පිලා අතපය පුච්ච ගන්නවා විතරයි මේ ලෝකෙත් එක්ක හැප්පිලා මිනිස්සු කරගන්නේ. මිනිස්සු පොඩි කාලේ ඉඳලම ජීවිතේ මම නම් දකින්නේ ලොකු මහත් වෙලා යන මේක විනාශ කරගන්නවා. මේක සාර්ථක කරගෙන නැහැ. දැන් ලෝකයේ මේ වෙනකොටත් දියුණු වෙනවයි කියලා වෙලා තියෙන විනාශ කරගෙන. වායු දූෂණය, ඒ වගේම ජලය මේ මේ අපිරිසුදු වීම, මේ ඔක්කොම සිද්ධ වෙලා ලෝකයේ මෙහි කත උෂ්ණත්වය වැඩි වෙලා මහ ප්‍රශ්න ගොඩකට භාජනය වෙලා. ඊළඟට අපි දියුණු රටකයි කියලා අපි ඇමරිකාවට හරි ජපානයට හරි චීනයට හරි ගිහිල්ලා බැලුවාම ඒ මිනිස්සුන්ට විතර ස්ට්‍රෙස් වෙන කාටවත් නැහැ. පුදුම විදියට වැඩ කරන්න ඕන, මැෂින් වගේ වැඩ කරන්න ඕන. අම්මා අප්පච්චි මරුණයි කිව්වත් මේ වාඩු නෑ, මොකවත් නෑ. ඉතින් කොහොමද දියුණුව? දියුණුවලා මේ මිනිස්සු හරිම ශාස්ත්‍රීය විදියට, නිදහස් විදියට ක්‍රෝධයෙන් ඉන්න ඕන. ඉතින් අපි මෙහෙ ඇවිල්ලා පොඩ්ඩක් අර සුද්දෙක් වෙල්ලා විදගෙන යනෝ දැක්කම අපි හිතන පුදුම විනෝදින් මනුස්සය ඉන්නවා කියලා. නෑ, ඒ මනුස්සයන අවුරුදු 10කට පස්සේ හම්බෙච්ච පොඩි වීක කාලේ. ඒ මනුස්සයට මහමිරක් වගේ මේ මූදේ පොඩ්ඩක් ඇවිදගෙන යන එක. ඒකයි. ඒ වැරදි වැටහීම් ටික නැති කරාන මේ සමාජයේ මිනිස්සු හරිය කියන්නේ ධර්මයේ ඇරෙන්න සැනසෙල්ල නැහැ කියලා. ධර්මයේ ඇරෙන්න කිසිම දනක සැනසෙල්ලක් නැහැ. ඉතින් මම මේක පොඩි කාලේ හිතලා මේක තේරුම් ගත්තයි කියන්නේ ඕකට තමයි චින්තාමය ප්‍රඥාව කියලා කියන්නේ. නැත්තම් ඉතින් මාත් ඔහි රවුම් ගහලා ඉන්නේ වයසට ගිහිල්ලා. පොඩි කාලේ ඉඳලා මට අවුරුදු 15-16 වෙනකොට මට හැකියාව ලැබුණා උපතේ ඉඳලා පෙට්ටිය දක්වා හිතන්න. ඔහොම හිතන්නේ නෑනේ. ඒ සිතල පමණක් නෙමෙයි, සිතවිල්ලට අනුව ඊළඟට ජීවිතේ වෙනස් කරගන්න. ඒක තමයි ප්‍රඥා බලය. චින්තාමය ප්‍රඥාව. සිතාලීමේ ප්‍රඥාව. තමන්ගේ ජීවිතය ගැන, සසර ගැන. ජීවිතේ හැම දෙයක්ම සාර්ථක කරගන්න මානසිකත්වය සාර්ථක කරගන්න. ඥානය සාර්ථක කරගන්න. ආර්ථිකය සාර්ථක කරගන්න. දිනුවානම් දෙලෝම දිනුවාමයි. දෙලොවම දිනන්න. පරාද වෙන්න නෙමෙයි මේ ඔක්කොම කියන්නේ. මේ ඔක්කොම කියන්නේ දෙලොවම දිනන්න. ආකල්පයක් ඇති කරන්න නෙමෙයි උත්සාහ කරන්නේ, ආකල්ප වලින් නිදහස් කරවන්න. ආගමක් ඇති කරන්න නෙමෙයි අපි උත්සාහ කරන්නේ, සියලුම ආගම් වලින් නිදහස් වෙන්න. කිසිම ආගමකට සම්බන්ධ නැහැ. ඔක්කොම ආගම් එකයි කියන තැන නෙවෙයි ඉන්නේ. කිසිම ආගමකට සම්බන්ධ නැහැ. එතකොට අනිත් ආගම් වලට ගරු කරන්න ඕන නැහැ. අපි අනිත් ආගම් වලට ගරු කරන්න ඕනේ, ඒ ආගම් අපිට ගරු කරන්න ඕන. මොකද ඒ ආගම් වල ඉන්න කිසි කෙනෙකුට තියෙන මිත්‍යා දෘෂ්ටියක්, ආවේගත්වයක්, විප්ලවකාරීත්වයක්, ඝෂ්ඨණය, ත්‍රස්තවාදීත්වයක් අපි ළඟ නැහැ. ඔවුන් දේව ගැතියෝ අපි දේවත්වයට පැමිණිච්ච අය. ඒ නිසා අපි ඔවුන්ට ගරු කරන්න නෙමෙයි තියෙන, ඔවුන් අපිව අදහන්න ඕන. එක එක සම්මත ආශිර්වාද ක්‍රම හරේ මේ කියලා ඉතින් හදාගෙන ඔය ආගමිකයෝ කරන සමහර ආයතන වලටත් ගෙන්නලා ඉතින් ආගමික පූජා කියලා එහෙම පවත්වන ඔක්කොම සම්ප්‍රදායික සම්මත දේවල් ඕවයි කිසි ඇති වැඩක් නැහැ. ආශිර්වාදයක් කරන්නට ඕන අනිවාර්යයෙන්ම හදපතුල පිරිසුදු මිනිස්සෙක්. ලෝභ ද්වේෂ මෝහ වලින් තෙරපෙන හිතකින් කවදාවත් ආශිර්වාදයක් යන්නේ නැහැ. අමල තාතලගේ හිතෙත් ඕක තියෙනවා. නමුත් ඒ දරුවා කියන තැනට අමල තාතලා දෙන්නේ ඒ ගැඹුරු හදපතුලේ තියෙන උත්තරීතර භාවයක්. එතකොට ඒ ආශිර්වාදයේ ශ්‍රේෂ්ඨ වෙනවා. ඒ නිසා මම හිතන්නේ තමන්ට ආශිර්වාදයක් ගන්න ඕන නම් අමල තාතල චීත්‍යයක් රෙද්දක් හැටයක් ගිනිලා දෙන්න, දැන් රෙදි 60 අඳින කට්ටිය අඩු. අඳින කෑමක් ගිනිලා දීලා, කන්න කැමති ආහාර පාන ගිනිලා දීලා, අම්මව සන්තෝෂ වෙන්න පුළුවන් කාරණයක් ඉෂ්ට කරලා දීලා, ඒ සතුට සිතෙන් යංගිසේ ආශිර්වාදයක් ගන්න. ඔන්න ඕකයි තියන්න තියෙන පූජවට්ටිය. මම අනිත් නම් කියා එක එක දෙයියන්ට කාටවත් බුත් කියන්නේ නැහැ. එහෙම අයටත් ඕනම් කරගන්න. ඕක තමයි තියෙන තත්ත්වය. හැබැයි නොදන්න කාලේ ඉතින් මමත් ඔය ඔක්කොම පඳුරු බැඳිලි පූජාවටි ඔක්කොම එහෙම කරලා තියෙනවා. ඊට පස්සේ මට ඒ හැටි දෙයක් නැහැ. නමුත් කවුරු හරි තිනමයි කිව්වොත්, ඔකට අත ගහන්න කිව්වොත් මම ඕක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒකටත් අත ගහනවා. මොකද මට ඇලර්ජි නැහැ කිසි දෙයක්. කිසි දෙයක් එක්ක මම ගැටෙන්නේ නැහැ. ඒකනේ සැනසෙලිදායක මනසක රහස. කිසිම දෙයක් එක්ක ගැටෙන මිනිස්සෙකුට කිසිම ආගමක් එක්ක හරි කිසිම ජාතියක් එක්ක හරි වර්ගයක් එක්ක හරි ගැටෙන මිනිස්සෙකුට සැනසෙල්ලක් නෑ මනසේ. නොගැටීමක් තියෙන්න ඕන. නමුත් ඉතින් ගැටෙන්න එන අයට උත්තරයක් දෙන්න ඕන විදියක් දන්නවා. අපි ගැටෙන්නේ නැති වුණාට ගැටෙන්න එන අය ඉන්නවනේ. එතකොට මේගොල්ලන්ට මොනවා හරි උත්තරයක් දෙන්නත් ඕන. නැත්නම් ඉතින් හොඳ නෑනේ, තරහ වෙනවා නේ. බුදුහාමුදුරන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් කවදාවත් උන්වහන්සේ සිතරි දෙන්න හරි සිත හරියන්න හරි උන්වහන්සේ තථාගත ත්‍ත්වයට අනුව නිසි පිළිතුරක් ලබා දෙන්න. හොඳයි, අපි මේ කාරණය පිළිබඳව අවධානය යොමු කරමු. මොකක්ද කාරණය? අනන්තය. ඉතින් අපි බොහෝ වෙලාවට කියනවා මේ අනන්තය සොයන්න, අනන්තය තේරුම් කරගන්න, අවබෝධ කරගන්න කියලා. විශේෂ වචනයකින් ඒක මම ප්‍රකාශ කරනවා. මා ඔබට කියන්නේ නැහැ අනන්තය සොයන්න. නමුත් මා ඔබට කියනවා ඔබ තුල අනන්තය සොයා ගන්න කියලා. ඒකද අදහස් වෙන්නේ මගේ පැත්තෙන් මම අනන්තයේ සිටින නිසාම නෙවෙයි. දැන් තමා විසින් අනන්තය හොයන්න ගියොත්, කියන්නේ මට කිව්වොත් අනන්තය සොයන, ඔබට කිව්වොත් ඔබ අනන්තය සොයන, ඔබ කරන්නේ ඔබ විසින් අනන්තය සොයායම. ඒ ඔබ ඉන්න තැන, මම ඉන්න තැන අනන්තය නැහනේ. හරි. ඒ නිසා මම ඔබට කියන්නේ නැහැ අනන්තය සොයන්න කියලා. ඇයි එහෙම කියන්නේ නැත්තේ? එහෙම කියපු ගමන් ඔබ තුල මේ අනන්තයට යන්නේ නැහැ, ඔබ අන්තයකට වැටෙනවා. අන්න හරි. අන්තයකට වැටෙනවා. ඊට පස්සේ කියනවා මම, නමුත් මම ඔබට කියනවා ඔබ තුල අනන්තයේ සොයන්න. එතකොට ඔබ තුල අනන්තයේ සොයනවා කියලා කියන්නේ ඔබව මම කියලා ග්‍රහණය කරන්න එතකොට වැටෙන්නේ නැහැ. එතකොට මම කියන ග්‍රහණය තුලින් නිදහස් වීම සඳහා තමයි උත්සාහවත් වෙන්නේ. අන්න එවිට ඔබ සැබවින්ම අනන්තය කරා පිවිසෙනවා. ඒ නිසා අපිට කිසි විටක කියන්න බෑ ඔබ අනන්තය සොයන්න කියලා. එහෙම කිව්වොත් එහෙම එවලෙම යන අන්තයකට වැටෙනවා. ඇයි අනන්තය සෙවීමේ අන්තය? දැන් අර බෞද්ධයන්ට තියෙන අනිත්‍යතාවයේ අන්තය, දුක්ඛතාවයේ අන්තය, අනාත්මතාවයේ අන්තය. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන එක ඕක මහා වැඩක් නෑ. ඕක විසිකරලා දාන්න කිව්වොත් එන්න තරහක් යනවා, කේන්තිත් යනවා. ඇයි ඒ අන්තයට ඇවිල්ලා ඉන්නේ? ඇදලි නේද? ආ ඒ නිසා ඔබට මම කියන්නේ නැහැ අනන්තය සොයන්න කියලා. මන්ද මම කිව්වොත් ඔබට අනන්තය සොයන්න කියලා, ඔබ අන්තයකට වැටෙනවාමයි. අනන්තය සෙවීමේ අන්තය. හේත් මම ඔබට කියනවා ඔබ තුල අනන්තය සොයන්න. මම ඔබට කියන්නේ අනන්තය සොයන්න කියලා. මම ඔබට කියන්නේ ඔබ තුල අනන්තය සොයන්න. එතකොට බලන්න අර වචන පොඩි වෙනසක් තියෙන්නේ. ඒ වෙනස් දෙකෙන් සම්පූර්ණම විඥානයේ වෙනස් ස්වરૂප දෙකක් ගන්නවා. අපිට අවශ්‍ය කරන්නේ විඥාන නිරෝධෝ, සලායතන නිරෝධෝ, පස්ස නිරෝධෝ, වේදනා නිරෝධෝ, තණ්හා නිරෝධෝ, භව නිරෝධෝ. එතකොට මා තුලම මා අනන්තයේ සොයන විට අර රූප වේදනා සංඥා සංකාර විඥාන භව නිරෝධ වෙනවා. මා බාහිර ලෝකයේ අනන්තය සොයන්න යන විට රූප වේදනා සංඥා සංකාර විඥාන භවය මමත්වය ගොඩනැගෙනවා. ඔබ දැඩි උත්සාහයක යෙදෙන විට සිදුවන්නේ කුමක්ද? ඒ උත්සාහය මතම ඔබගේ මමංකාරය වැඩෙනවා. මේක මේ පොතේදී මමංකාරයට යොදලා තියෙන වචනේ තමයි අහං භාවය. අහං භාවය කියලා වචනයක් යොදලා තියෙන එක මමංකාරය වගේ කියන අදහස මමත්වේ. එතකොට උත්සාහ නොකර ඉන්න විට ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරන්නේ නැති විට ඔබ පෙර හිටපු විදියටම ජීවත් වෙන්නේ. පෙර හිටපු විදියටම ජීවත් වෙයි ධර්මය තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැත්තම්. ඒ නිසාම ඔබ ධර්මය තේරුම් කර ගැනීමට උත්සාහ විය යුතුයි, වීරය කළ යුතුයි. වීරයේ බාධාවක් වන්නේ ලක්ෂයකට එක්කෙනෙකුට පමණයි. මේ කියන්නේ වීරයේ බාධාවක් වෙන්නේම නැහැ බොහෝ දෙනාට. වීරිය නෙමෙයි අනිකුත් කෙලෙස් බැඳීම් තමයි ගොඩක් අයට බාධා වෙන්නේ. ලෝභ, ද්වේෂ, මෝහ, රාග, මද, මාන, ඊර්ෂ්‍යා, ඕව තමයි මේ බාධාව හැටියට තියෙන මිනිස්සු නේද? වීර ධර්ම අවබෝධ කර ගැනීමේ වීරිය බාධාවක් බවට, ආශ්‍රවයක් බවට පත්වන්නේ ලක්ෂයකට එක්කෙනෙකුට පමණයි. ඒ කියන්නේ දුර්ලභ සිද්ධියක් වෙන. ඒ නිසා ඔබ කොයි වෙලාවක හිතන්න එපා ඔබට වීරිය බාධාවක් කියලා එයි කියලා හිතන්න එපා. ඒ දුර්ලභ ගැන ඔබයි කියලා, ඔම්මමයි කියලා. ඒ ධර්ම සංඛාරයක් තියෙන කෙනෙකුට ඒ කියන්නේ එයාට ප්‍රධාන ලක්ෂණය තමයි එයාට හොඳට තර්කානුකූල බුද්ධියක් තියෙනවා, දේශනා කරන්න හැකියාවක් තියෙනවා, සංවාද තර්ක වාද විවාද කරන්න හැකියාවක් තියෙනවා, විශාල ධර්ම මේ කෞශල්‍යයක් එයාට තියෙනවා, ධර්ම සංකාරයක් වෙන කෙනෙකුට වීරිය මතින්. ඒ කිසි වගකීමක් නැත්තන්ට නෑ නේ. ධර්ම සංකාරයක් වෙච්ච කෙනෙක් නිකන් ඉන්නේ හැම තිස්සෙම මේ තර්ක ඇති කරගන්න වාද කරන මිනිස්සුන්ට ධර්මය කියා දෙන්න මහන්සි වෙනවා, ඒ වගේ දේවල් කරනවා. ඔයත්න්ට තියෙන්නේ තමන්ට තියෙන ආත්ම සෙනෙහය සහ ඊළඟට පුත්‍ර පීතෘ මාතෘ භගිනිය ආදී තියෙන සෙනෙහය තමයි මේ නැති කරගන්න අමාරු වෙලා තියෙන්නේ. ඒ තුළ වින්දනයක් තියෙනවා, ඒ වින්දනයට පිටුපාන්න කැමති නැහැ. නමුත් ඒ වින්දනයන් වල බලය අඩු කරන්න නිර්වාණය ඇලීම වැඩි කරන්න. දැන් ඔබ දරුවන්ට සෙනෙහස කියලාද ඒකට දෙන්න 145ක් දෙන්න. 55ක් දෙන්න ධර්මයට. එතකොට අර කෙනාට දැන් ඇතිනේ 45න් ජීවත් වෙන්න පුළුවන්නේ. කරන්න පුළුවන්. දැන් නෝනට දෙන්න 45ක් දෙන්න. ධර්මයට 55ක් දෙන්න. මහත්යෙට 45ක් දෙන්න. ධර්මයට 55ක් දෙන්න. තරාදී පැත්තට ඇදිලා යනවා. හැබැයි ධර්ම අවබෝධය කරනකොට නෝන නැතිලා තියෙන්නේ. මට ඇලීම අඩුයි, මං ගැන හොයන අඩුයි කියලානේ. එහෙමත් වෙන වෙලාවල් තියෙනවා. ඉතින් වයසට ගියාට පස්සේ ඕක මොකද්ද නේද? ඒකයි අර දෙදෙනාම ඉතින් සමසද්ධා සමපඥා ගුණාංග වල තියෙනකොට දෙදෙනාම එක පැත්තකට නේ යන්නේ. එතකොට දෙදෙනාම කර්මය කරා යන්නේ. එතකොට දන්නවා මේක තමයි අර ලෞකික නිකම් බොරු ආටෝප කතා එකිනෙකා රවට්ට ගන්න ගතිය නෙමෙයි දැන් මෙතන තියෙන ඊට වඩා දෙයක් අපි හොයාගෙන යන පිරිසක් කියලා තියෙනවා. ඇත්තසෙම තියෙන ඉතින් යුග ජීවිත කියලා කියන්නේ ඉතින් ඥානවන්ත පඬිවරුන්ගේ ජීවිත තියෙනවා. බහුතරයක් තියෙන ඉතින් රවට්ට ගැනීම. නෝන මහත්ය රවට්ටනෝ මහත්ය නෝන රවට්ටනයි කියලා. නෝනා මහත්යගේ හිත රැවටෙන විදිහට කතා කරනවා. මහත්යන් නෝනගේ හිත රැවටෙන විදිහට කතා කරනවා. ඒක දකින්නේ නැහැ ඉතින් රැවටීමක්වත් නෙමෙයි. ඉතින් නමුත් ඒ රැවටීමට තමයි ඉතින් මේ සිත කැමති. හැ රවට්ටනවට තමයි කැමති. කන රැවටෙනවට තමයි කැමති. සොඳුරු බස් ප්‍රියතේ පුල් බස්. නේද? කැමති වෙනවා. තමා තුල අනන්තේ සොයා ගන්නට පුළුවන් නම් ඔබට අනන්තේ වාසය කරන්න පුළුවන්. අනන්තේ කියලා කියන්නේ අකාලික. දැන් ඔබේ ඔය මානසිකව ඇති වෙන ඕනම ඒකට තත්ත්වය තමයි අන්තේක සිටීම. අන්තේක සිටීම ප්‍රධාන අන්තේ මොකද්ද? මම කියන අන්තේ තමයි ඔබ ළඟ තියෙන අන්තේ. මමයි සංකේත කරගන්න ලද අන්තේ. ඒ අන්තයේ මතින් ඒ අන්තයට ගැලපෙන විදිහට යා නොයේකුත් අන්ත පටලවාගෙන තියෙනවා. අන්තවාදීව දකින්න හොඳ නෑ කියලා අපේ අය හැම දෙයකටම ගරු කරන පිටසක් සමාජය තුළ නිර්මාණය වෙන ඔක්කොම ආගම් එකයි කවුරුත් එකයි. ඒකට කියන්නේ අන්තගාමී නොවීම කියලා නෙමෙයි, ඒකට කියන්නේ දියාරු වීම කියලා. අන්තගාමි නෙමෙයි කියලා නෙමෙයි ඒකට කිය අන්තගාමි නොවීම කියලා නෙමෙයි ඒකට කියන්නේ බහුගාමි වීම. ඔක්කොම ආගම් එකයි කියලා කිව්වොත් එහෙම අන්තගාමි නොවීම නෙමෙයි එතන තියෙන්නේ බහුගාමි වීම. මොකද ඔක්කොම ආගම් අන්තවල තියෙන්නේ. මං අහන්නේ මේ පුංචි හාමුදුරු මේ වගේ වචන කියන මේ වගේ වචන ඇහෙනවද සමාජයේ? ඒ තුල තියෙන සත්‍යයක් මේ සමාජ තලයේ මිනිසුන්ගේ මනසට වඩා බොහොම ඉහළින් මේ ලෝකෝත්තර සත්‍ය අවබෝධ කරගත්ත අයට දකින්න පුළුවන්. දැන් ඉතින් ඕක පොඩ්ඩක් අහගෙන ඉඳලා ඇදක් හොයන මිනිස්සෙක් කියයි අන්න තමන් වර්ණා කරගන්න. ඔය මොකද්ද? ඔය තියෙන මමත්වය. නේ? එහෙමත් පිරිසක් ඉන්නවා. ඒසම් පුජ්‍යල ඇදක් නෙමෙයි ලෝකේ කවදාවත් හොයන්නට ඕන තමන්ගේ ඇදේ. තමා කියන පුජ්‍යලයාගේ ඇදේ හොයන්න. තෝර අනිත් පුජ්‍යලයාගේ ඇද හොයන්න එපයි කියන එක නෙමෙයි කියන්නේ. ඒක තේරෙනව නම් ඒ විදිහට වැටෙන්න ඕන. නමුත් මේ වචන වලින් අපිට තේරෙනවා මේ විදිහට වටහා ගනී කියලත් අපිට පේන නිසා අපි එවැනි අවබෝධයකුත් නොවෙන්න තමයි ওই විදිහටත් කියන්නේ. නැත්නම් ඒකත් හොඳම දේනේ. මොකද අනිත් කෙනා ළඟ වැරදි හොයන්නම එපා කිව්වොත් එහෙමනේ. දැන් බුදුහාමුදුරුව එක තැනකදී අර අනුන් ගැනම හොය හොයා කතා කර කර ඉන්න භික්ෂු පිරිසකට කිව්වා නපරේසං විලෝමානි කියන දාතහ. ඉතින් ඒ ධාතාව ප්‍රකාශ කිරීම ඉතින් හැම තැනටම මේ අනුන්ගේ දේවල් හොයන්න පයි කියන කතාවක් ඒකට අදාළ වෙන්නේ නැහැ. හොයන්න නැත්තම් නිවන් දකින්න බෑ. ධර්මයේ තේරුම් කරගන්න කරුණු හොයා බලන්න. නිෂ්ඵල දේවල් හොයා බලන්න නැතුව. ඒ ධර්මයෙන් ලබන ඒ ලෝකෝත්තර ඥාන දර්ශනය දැන් මේ දේශනාව ඇසීමෙන් පින්නතුන්ට ටිකක් ගොඩ නැගිලා තියෙන්නේ. ඒක හොඳට තේරුම් කරගන්නත් පුළුවන්. ඒ වගේම තවත් ධර්මයේ තේරුම් කරගන්නත් පුළුවන්. ටිකක් සංසුම්ව නිහඬව විනාඩි 5ක් විතර කාලයක් හිඳලා බලමු ධර්මයෙන් ලැබපු සැනසෙල්ලයි. ඒ වගේම තමන්ගේ ප්‍රඥාවෙන් ධම තෝර ගැනීමයි කියන කාරණා දෙකම සිදු කරගනිමින් අනන්ත නිහඬියාව කියලා මම මේකට කියන්න. ඒ අනන්ත නිහඬියාව තුළ වාසය කරන්න. බුදුරජාණන් වහන්සේ පළවෙනි දේශනාවෙම දේශනා කළා චක්කුම් උදපාදේ. මට ඇහැක් පහළ වුණා. ඥානං උදපාදේ. ආලෝකෝ උදපාදේ. විඥා උදපාදේ. මේ කියලා කිව්වේ මේ තුන හතරම ඒ කියනේම මේ වෙන වෙන මේව නෙමෙයි ඔක්කොම එකක්. චක්කුම් උදපාදි කියන තැනම තමයි ප්‍රඥාවේ උදපාදි, ඥානයේ උදපාදි තියෙන්නේ, තාලෝකයේ උදපාදි තියෙන්නේ, විද්‍යාවේ උදපාදි තියෙන්නේ එතනමයි. ඒ බුදුරජාණන් වහන්සේ බෝධිය දෙස තමයි බලා හිටියේ. ඒ බෝධිය තුල වැඩ ඉන්නකොට තමයි අර සමාධි නිරෝධ දක්වා වැඩෙන්නේ. එතකොට තමයි අර මාර්ගඵල හතරෙන් ඊළටම කියලා අරහත් කියන බලය ලබන්නේ. බුදුරජාණන් වහන්සේ අරහත් කියන ගුණයෙන් යුක්තයි. අරහත්. අරහත් කියලා කියන්නේ සියලුම හේතු ප්‍රත්‍යයන්ගෙන් නිදහස්. කිසිම අර හර පින්පව් කුසල් අකුසල් මොකක්වත් නැහැ බුදු කෙනෙකුට. ඒක භෞතික ඥානෙන් දැක්කහම යමක් කමක් කියයි. පුන්නේ පාප පහිනස්ස. තින් පව් දෙකම නැති කරා. මේක වරදවා තේරුම් ගත්තොත් එහෙම අම්මර දාත සලකගෙන ගන්න අතර කරයි. එහෙම තේරුම් කරගන්න බෑ. ඒව අපි කරන්න ඕන පින්පව් වලටම නෙමෙයි. එතකොට පින් හිතන්නේ නැතුව පව් හිතන්නේ නැතුව මේක කරන්න ඕන කියලා නැහැ. මේ කතා කරන්නේ වෙනම බුදුවරයෙක්ගේ ස්වභාවයක් ගැන. අර කතා කරන්නේ දැන් පුදුම් කෙනෙකුට පින් සිදු නොවන විදියට කිසි දෙයක් කරන්නත් බෑ. පව් සිදු නොවන විදියට කිසි දෙයක් කරන්නත් බෑ. කරන ඕනම ක්‍රියාවලියකින් එක්ක පෙව් පින් එක්ක පව් සැරැස් වෙනවා. චේතනාව අනුව එක්ක සතුටක් හරි එක්ක දුකක් හරි තියෙනවනේ ඕනම ක්‍රියාවලියක. ඉතින් මහලොකු වේදනා මේ මේ පොත් ඉගෙන ගන්න ඕනේ නැහැ. පින් පව් ඉගෙන ගන්න සතුටක් හරි දුකක් හරි හට ගන්නවා. සතුට නම් පින, දුක නම් පව. ඒ නිසා ඒ සියලුම දේෙන් නිදහස් වෙන ඥාන දර්ශනේ ඔබට ඇති කර ගන්න භාග්‍ය වාසනාව ඥානය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි.